එසේනම් අපි සීල දනාව පිළිවෙතින් ක්‍රියාවැසෙන්නේ උතුම් කාරියට. ඒ කාරියට සදා මා ගෞරවයෙන් දිවආරාධනා කරන්නයි මේ සූදානම. නිවනවල නොමැති බව හතරට ඉමක් කොනක් කියන දෙන්නට අරුතක් නොමැති මේ ජීවිතයට අරුතක් කියන දෙන්නට ඇලීමයි සමිකාරණි. අපගේ හේයන් කම්පාවේ අපිට උතුම් බණපදයක් දෙසන්නට ඔබ වහන්සේට කෙරෙනැලීමයි. එසේනම් අපිරිය සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයේ කම්මච්ඡානාචාර්ය පූජනීය වන්දනීය ගෞරවනීය අවසරයි හැමෙකුගේ ආනන්ද ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනා සාදුනාද වවත්වා අපේ නිරන්තරතාවයේ ධර්ම දේශනාව පවත්වන්න බැරි කරසිනවා අවසරයි අපේ ආදරණීය මේ මොහොතේ අපේ මහින්ද වක්‍රසේන මහතා අපේ ගරුකරු ස්වාමීන් වහන්සේට ආරාධනාව ඉදිරිපත් කළා. එසේනම් අපි සියලු දෙනා තැන්පත් උතුම් ධර්ම දේශනාවට යොමු වෙමු. අවසරයි ආදරණීය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සක් මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා දස බල සීලම්පබවා නිබ්බානමා සමුද්ධ පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු දස බල බුදුන් නම් සිර මුදුන තින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කුට ඇති සතතින් අරියට විමග සිලිලින් සිහිල්ලු නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමිපාද ආනන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසර අද දිනේ ධර්මදායකත්වයේ දක්වන මහින්ද පත්මසිරි මෙතිතුමන් ඒ වගේම මෙතිනිය දියණිය ඇතුළු පවුලේ පින්තුමි ඉතාම ආශිර්වාද පින්කමකටයි අපිට ආරාධනා ලැබී තිබෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා අසිරිමත් පිළිම රාජාණන් වහන්සේ ධාතුන් වහන්සේ තැන්පත් කොට නිරාවරණය කිරීමට කටයුතු සංවිධානය කරන අපේ ගරු කටයුතු නායක හාමුදුරුවෝ ලංකාවෙන් පමණක් නෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා ගුරුම රටින් ආදී කොට ඇති උන්වහන්සේ මේ ලෝකෙ කොතරක සිටියත් ඒ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුදලද ඒ මහා ධාතුන් වහන්සේලා වඩමවා ගන්න අපේ විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමිපාදයන් වහන්සේ සමත් වෙලා තියෙනවා. නායක ස්වාමිපාදයන් වහන්සේ ධර්ම චාරිකාවේදී උන්වහන්සේට බොහෝ අය දැක් වූ දායකත්වයන් තුලින් මේ ධර්ම මහා බුදුරජාණන් වහන්සේගේ මහා පිළිම රාජාණන් වහන්සේ ඉදිකොට නිමවා බොහෝ දිනාගේ සිස්සතන් නිවාස ලන්නට මහා කර්තව්‍යයක අපේ නායක හාමුදුරුවේදී සිටිනවා. අපේ හාමුදුරුවන්ට අපමණ පින් සිදුවෙන කාර්යයක් වෙනතුනි. ඒ වගේම මේට දායකත්වයේ දැක් වූ සහයෝගය දැක් වූ නන්නයෙරින් උපකාර කරන්නා වූ සියලු දෙනාටමත් මහා පින් වැඩෙන කාර්යයක් තමයි මේ සිද්ධ කරන්නේ. පිළිතුරු මම එක දවසක ඉඳලා එක වචනයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි බුදු පිළිම වහන්සේලා බණ කියනවා කියන කතාව. බුදුරජාණන් වහන්සේ මේ පිළිම වහන්සේ කතා කරනවා කියන කතාව මම ප්‍රකාශ කරනවා කාලයක සිට. මොහොතක් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද බුදු පිළිම වහන්සේ නමක් බණ කියන්නේ කියලා. කොහොමද බුදු පිළිම වහන්සේ නමක් කතා කරන්නේ අපිට කියලා. නෑ පිළිතුර අපිට දැනුම් නැති වුණාට ධ්වනියෙන් ශබ්දයෙන් අපිට නොදැනුණාට බුදු පිළිම වහන්සේලා අපිට ගොඩාක් දේ කියා දෙනවා. අපේ සිස්සතන් සංහනවා, අපේ සිස්සතන් නිවෙනවා. එක සිද්ධියක් විතරක් මතක් කරන්න පුළුවන්. එක්තරා ආවේගී ශීලී පුජ්‍යලෙ තමාට සිදු අසාධාරණයක් වෙනුවෙන් තවත් කෙනෙකු නැසීමට පිහියක් අමෝරාගෙන ඒ සතුරා වෙත බොහොම වේගෙන් දිවගෙන ගියා. මේ ඇත්ත කතාවක් ලංකාවේ සිද්ධියක්. සිදු කරපු ඔහු විසින්ම සිදු කරපු ප්‍රකාශය. ස්වාමීන් වහන්ස මා හඹා යන සතුරාගේ නිවසට අසලින් හැරෙන මනසන්දී බුදු පිළිම වහන්සේ නමක් තිබුණා. මට ඒ පුජ්‍යලයාත් එක්ක ඇතිවෙච්ච තරහට මම ඒ පිහිය ඉනේ තිබුණොත් මදි කියලා හිතාගෙන අතටම අරගෙනයි ගියේ නසන්නට. එහෙත් මේ බුදු පිළිම වහන්සේ දුටු සැනින්ම ස්වාමීනි මගේ අත බුරුල් වුණා. මගේ ධර්මවට තිබුණු හිත සැහැල්ලු වුණා. ටිකෙන් ටික ඒ පිහිය බුරුල් වෙලා ස්වාමීනි ඒ මන්සන්දේ හැරෙන්නට නොහැකිව මගේ අතින් බිමට වැටුණා. මම ජීවිතේ පුරා කරපු හොඳ වැඩ බුදු ගුණ මට මතක් වුණා. බුදු පිළිම වහන්සේ මට කියනවා වගේ දැනුණා. මේ දේ කළොත් ඔබත් විනාශයි, ඔවුනොත් විනාශයි, ඔබේ පවුලත් විනාශයි, හැම දිනාටම යහපතක් සිද්ධ වෙන්නයි යන්නේ. ඔක මග හරින්න, ඔක නතර කරන්න. විචාලාපේ ඉවරයි, අසාධාරණේ ඉවරයි, ඒක හදන්න බෑ. ඔබ වැඩි වැඩියෙන් ඔබේ ජීවිතයට විපත කරගන්න එපා කියන වචනේ මට මේ බුදු පිළිම වහන්සේ කිව්වා වාගේ, ප්‍රකාශ කළා, දේශනා කළා වාගේ දැනුණා ස්වාමීනි. කියන ප්‍රකාශය අපිට හේසනින් දැනුන එක කාරණයක් තමයි මේ බුදු පිළිම වහන්සේ අපිට ගොඩාක් දේ කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ දැකීම මහ පිනක්, මහ සතුටක්. ඒ නිසා තමයි සෑම පින්වතෙක්ම තමන්ගේ නිවසට ඇතුල් වෙන තැනම බුදු පිළිම වහන්සේ නමක් තමන්ගේ නිවසේ තබන්නේ. බුදුහාමුදුරුව කියන උත්තරීතර ගුණයට සමාන ගුණයක් තියන්න පුළුවන් මේ මිහිතලේ මිනිස්සෙක් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ නිරායුධවයි සිටින්නේ. වෙන කෙනෙක් ළඟට ගියාම දෙවියෙක්, බ්‍රහ්මෙක්, කවුරු ළඟට ගියත් ඔවුන් සන්තකව යම් අවියක් තියෙනවා, හැරමිටියක් හරිතියේවි. ඒ බුදුහාමුදුරුව බලන්න පිණුතුනි දඬු කෑල්ලක්වත් අතේ තබාගෙන නැහැ. කාටවත් දඬුවම් කරන කෙනෙක් නෙමේ මහා කරුණිකයාණන් වහන්සේ. හැම දිනාටම මහා මෛත්‍රියෙන්, මහා කරුණාවෙන් සලකන උත්තමයන් වහන්සේ. ඒ මහා කරුණාවට පිණුතුනේ මහ ලැබුගිනි උනත් නිවි යනවා, මහ ගිනි කඳු උනත් නිවෙනවා පිණුතුනේ. බුදුරජාණන් වහන්සේගේ මහා රශ්මි මාලාවට හදවතේ ඇති මහා කරුණක ගුණයට. ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුටුවාම හදවත්වලට දැනෙන්නේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා වගේ. බුදු පිළිම වහන්සේ කෙනෙක් තුලින් පින්නතුනි තමන්ගේ ජීවිතේට යමක් දකින්න පුළුවන්. තමන් ජීවිත අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනන තරමට අපිට හිතවත් මිතුරෙක් මිතුරියක් දැක්කහම පින්නතුනි මිතුර මිතුරිය ගැන සතුටක් ඇති වෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති යථාර්ථය සහ අපිට තියෙන දායකත්වය සහ උපකාරය පිළිබඳව අවබෝධ කරගැනීමයි. ඒ වාගේම තමයි පිනුතුනි ලෞතුරා බුදුහාමුදුරුව පිළිබඳව අපි දැනගන්න තරමට පිළිම වහන්සේ තුලින් ඒ ජීවමාන බුදුහාමුදුරුව අපිට දකින්න පුළුවන් මනසින්. බුදුරජාණන් වහන්සේ හිරු වාගේ බුද්ධෝ සූර්යෝ බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ මේ මහා මහිමේ සඳමඩල වාගේ, බුදුරජාණන් වහන්සේ නොසැලෙන ගුණයෙන් මේ මහ පොළොව වාගේ, බුදුරජාණන් වහන්සේගේ අසීමිත අවබෝධයෙන් මේ මහා විශ්වය වාගේ අනන්ත වූ ගුණයෙන් යුක්තයි. එවන් වූ ශාන්තිනායක ගෞතම භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පිළිම රාජානන් වහන්සේ නමක් ඉදිකොට එහි ධාතු තැන්පත් කරන මේ උත්සවයට, මේ මහා පින්කමට අපද සහභාගී කර ගැනීම අපගේද මහා ප්‍රසාදයට හේතුවයි පිණිසුනේ. ඒ ගැන අපි නායක ස්වාමීන් වහන්සේටත් දායක පින්නතුන්ටත් මහත්සේ පින් දෙනවා, බොහොමගේ කොට සලකනවා. දැන් අපි කතා කරමු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් අසිරිය පිළිබඳව. ඒ සඳහා ඔබේ සිත සංවර කරගන්න, සම්සුන් කරගන්න, ඔබ නෙද්දකින් දකින්නේ මේ බුදු පිළිම වහන්සේ. ඒ බුදු පිළිම වහන්සේගේ සෙවන වැටෙන දුරින් අපි ඉන්නේ. ඒ බුදු පිළිම වහන්සේගේ සෙවනේ ඉඳගෙන පිණුතුනේ අපේ සිත්වල තියෙන කලබල තත්ත්වයන් සියල්ල සමනයකටපත් කරලා, ශාන්තියටපත් කරගෙන, සංසුන් කරගෙන, ශාන්ත කරගෙන, ඒ බුදුගුණ බුදු සුවඳ හදවතින් විඳින්න ටික වෙලාවක් නිහඬව සංසුන්ව සිටින්න. මේ වටපිටාවේ සම්‍යක් දෘෂ්ටික දේවරාජ සමූහයා බොහෝම පිරිසක් රැස් වෙමින් සාදුනාද දෙදී මේ සුවඳ මල් සුවඳ දුම් වලින් මේ පුද දෙන බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරමින් ඇති. ඔබේ හිත පින්නතුනි සුදු රෙදු කඩක් වාගේ පූජ කළ ඒ පිරිසුදු මල් වට්ටියක් වාගේ පවිත්‍ර කරගෙන, පිරිසිදු කරගෙන, දැහැමි කරගෙන, හිත විවෘත කරගෙන, හිත සැහැල්ලු කරගෙන සුළු මොහොතක් ඒ උතුම් බුදු ගුණයට, ඒ සියලුම යහපත් උතුම්ග ආශිර්වාද බලයන්ට අපේ ජීවිතය ආශිර්වාදයෙන් පූජා පවත්වන්නට පවිත්‍ර මල් ආසනයක්, මල් වට්ටියක් බවට පත් කරගෙන සංසුන්ව වාසය කරන්න ටික වේලාවක්. සාදු බුදුන් දකින්නට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, ධර්මයේ දකින්න, ධර්මයේ පිළිබඳව අවබෝධය වැඩි කරගන්න බුදුහාමුදුරු දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් පින්නතුනේ. අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, මහා සංඝ රත්නයේ කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් සහ ගෞරවයක් තියෙන පිරිස. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ඇති කෙනෙක් සතර අපාය යන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම බුදු ගුණ බද්ධ කරගන්න. දවසට එකවරක් හෝ තෙරුවන් ගුණ වන්දනාව, සිද්ධ කරන්න. කුමන හෝ ආකාරයකින් බුදුරජාණන් වහන්සේ සිහි ගැන්වෙන්න තමාලග යම් සංකේතයක් තියෙනවනෙ බොහෝ දෙනෙක් ළඟ. වාහනයට නැග්ගහම බුදු පිළිමය වහන්සේ නමක් තියෙනවා, බුදුහාමුදුරුවෝ මතක් වෙනවා. නිවසට ඇතුල් වෙනකොට නිවසේ බුදු පිළිම වහන්සේ නමක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඊට අමතරව තමන්ට සුවිශේෂී අවස්ථාවන් වල මේ බුදු ගුණ මෙනෙහි කරමින් බුදු බලය ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ සිත පිහිටුවා යම් අදිෂ්ඨානයක් කළාම ඒ අදිෂ්ඨානය සඵල කරගන්න පුළුවන්. ඒක සත්‍යයක්. පිරිසුදු සිතට බොහෝ අභියෝග ජය ගන්න පුළුවන්. බොහෝ සාර්ථකත්වයන් ලබන්න පුළුවන්. අනගාරික ධර්මපාල හාමුදුරුව වන්න කලින් ඒ අනගාරික ධර්මපාල මැතිතුමා ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ අභියස තින වජ්‍රාසනයේ හිස තබා අදිෂ්ඨාන කළා. මට මේ බුදුරජාණන් වහන්සේට අයත් වන මේ ධමදිව බුද්ධගයාව පමණක් නෙමෙයි, මේ බුදුරජාණන් වහන්සේට අයිති සියලුම ස්ථාන බෞද්ධයන් සතු කරලා දෙන්න ඕන කියලා ඒ අදිෂ්ඨානය සඵල වුණා. එපමණක් නෙමෙයි අපටත් අපේ පින්නතුන්ටත් එවැනි අවබෝධයක් තියෙන බුදුගුණ බලය, ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ බලය, ධාතුන් වහන්සේලාගේ ගුණාසිරි බලය අප්‍රමාණයි. ඇයි පින්නතුන මේ මහ පොළොව මත එතරම් ගුණ කඳම්බයක් මේ බුද්ධ රත්නය තුළ, ධම්ම රත්නය තුළ, සංඝ රත්නය තුළ පිහිටියේ? පින්නතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ මිහිතලේ මිනිස්සෙකුට සිතාගන්නවත් බැරි වුණු දෙයක්. මේ නිර්වාණ ධර්මය සිතාගන්නවත් බැරි වුණු දෙයක්. ඇයි ඒක සිතාගන්න බෑ කියලා කියන්නේ? ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නොවේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම කියන්නේ කුමක්ද කියලා පින්නතුන් දන්නවද නැද්ද? දන්නවනේ. ඉන්ද්‍රිය ගෝචර ධර්ම. ගෝචර ධර්ම කියන්නේ ඉන්ද්‍රියන්ට හසුවන ධර්ම. මොනවද ඉන්ද්‍රියන්ට හසුවන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි අපිට ලැබෙනවා, දැනෙනවා. ඒ සියල්ලට ඔබ්බින් පවතින දෙයක් තමයි නිර්වාණ ධර්මය කියන්නේ. ඉන්ද්‍රිය විෂය ඉක්මව ධර්මයක්. තවත් ආකාරයකින් මතක් කරනවා ලෝකෝත්තර ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තරයි, නිර්වාණ ධර්මය. ලෞකික ධර්ම තියෙනවා, ජීවත් වෙන්න උපකාරක වෙන දේශනා තියෙනවා. නමුත් නිර්වාණ මාර්ග ධර්මය ලෝකෝත්තරයි. ලෝකීය ඥානය සහ ලෝකෝත්තර ඥානය කියලා ඥාන දෙකයි. අපිට තියෙන්නේ මොන ඥානයද? ලෝකෝත්තර ඥානයද ලෝකීය ඥානයද? අපිට තියෙන්නේ ලෝකීය ඥානය. ලෝකය කියලා කියන්නේ බඹයක් වමන ශරීරය තුලින් දකින ලෝකය, හඳුනා ගන්න ලෝකය තමයි ඒ ලෝකීය ඥානය. එහෙමනම් අපිට තියෙන්නේ සංකල්පමය ලෝකයක්, දෘෂ්ටිමය ලෝකයක් තියෙන්නේ. අපි හැම දෙයක් පිළිබඳවම දෘෂ්ටි ඇති කරගන්නවා, සංකල්ප ඇති කරගන්නවා. ඒව ඉක්මවන්නට බැරිව ඒව තුල අතරමං වෙනවා. අතරමං වුණාට පස්සේ ඒ සංකල්ප අතරේ, ඒ දෘෂ්ටි අතර රිදුම් කනවා, වේදනා දෙනවා. ආත්ම ගවේෂණයක යෙදෙන ඕනෑම කෙනෙකුට ලෞතරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය බොහොම වැදගත්. ලෝකේ මනෝවිද්‍යාව යමෙක් හඳුනලා ඉන්නවනම් ලෝකේ කොතනක හරි බෞද්ධ අබෞද්ධ වේවා, ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරනවා. ඒක තමයි සත්‍යය. මනස හඳුනා ගැනීමෙන්ම පමණයි පින්නතුනේ අපේ ජීවිතය පූර්ණත්වයට පත් කරන්න පුළුවන්. අපි දවස පුරාම මතක් කරන දෙයක් තමයි මම කියලා කතා කරනවා. කාට හරි කිව්වොත් කො මම පෙන්වන්න කියලා, ඔබ මමයේ ආමන්ත්‍රණය කරන්නේ කවරකටද කියලා පෙන්වන්න ගියොත් මේ ලෝකේ ඉන්න කිසිම මිනිස්සෙකුට මම මමයි කියලා ආමන්ත්‍රණය කරාට මේ මමයි කියලා පෙන්වන්න දෙයක් නෑ මිනිස්සුලාට. මේ ශරීරයේ මස් වලට කියන්නද, ඇට වලට කියන්නද, ඇට මිදුළු වලට කියන්නද, නහර වලට කියන්නද මම කියලා. අපේ අධ්‍යාත්මය තුල අසාධාරණ චින්තනයක්, අසාධාරණ චින්තනයක් කියලා අපි එකකින් අදහස් කරේ අර බුදු ගුණ පැත්තෙන් අසාධාරණ ඥාන කියන දේ නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට අසාධාරණයි, සාධාරණත්වයක් නැහැ, යුක්තිසහගත බවක් නැහැ කියන කාරණය විදියට හිතන ස්වභාවයක් තියෙනවා. ඒක අපි නිවැරදි කරගමු. මේ බුදු ගුණයට, දහම් ගුණයට ලං වෙන විදිය මේ කියන්නේ. මේ මොහොතෙත් මං හුස්ම ගනමින් ඉන්නවා. සල්ලි දීලාද හුස්ම ගන්නේ? නැහනේ. ඒ වුණාට අපි හිත වැඩ කරනවද මම මේ වායු ගෝලයට අයිති කියලා? නෑ, එහෙම හිතන්නේ නෑ. මේ ඉන්නේ මම. බොහොම ප්‍රබල චින්තනයක්. ඒ මමත්වයේ ඇතිවීමෙන් තමයි මහා ප්‍රබල කෙලෙස් හටගන්නේ. ඒ පාලනය කරන්නට මේ අවබෝධය ඇති කරගන්න ඕන. එහෙනම් ඔබ හිතන්න මම හුස්මට, මේ වායු ගෝලයට, මේ ඔක්සිජන් වලට මාව අයිති. ඊළඟට අද දවසට ජල ලීටර් 3-4ක්වත් 5-6ක්වත් බොන්නේ නැතිනේ නේ. හිතනවාද අපේ හිත අනේ මාව ජලයට අයිති කියලා? හිතන්නේ, තනියෙන්ම හිතන්නේ මේ ඉන්නේ මම. එහෙනම් හිතන්න මේ ජලයටත් මගේ අයිතියක් තියෙනවා. හිත ඩිංගක් සැහැල්ලු කරගන්න. හුස්මට අයිති, කියන්නේ වායු ගෝලයට අයිති, වාතයට, ඊළඟට අපිව කාටද අයිති? ජලයට අයිති. ඊළඟට බින්දු තුනේ මේ මහ පොළවේ සාරය ධාන්නේ බවට පත් වෙලා මේ ශරීරයට දාගෙන කිලෝ 1ක් 2ක් රාත්තල් ගානක් වෙච්ච බබා දැන් කිලෝ කීයද? දැන් කිලෝ 60යි 70යි 80යි 90යි 100යත් ඇති. මහ පොළවේ සාරය මේ ශරීරයේ තියෙන. හිතුවද මහ පොළොවට මං අයිති කියලා හිත වැඩ කරනවද? හිත වැඩ කරන්නේ තනියෙන් මමත්වයක් හටගෙන තියෙනවා. ඊළඟට මේ හිරුගේ උණුසුමෙන් කැරගෙන ලෝක බෝලයක, ඒ ලෝක බෝලෙත් මහා පොඩි දූපතක, ශ්‍රී ලංකාව නේද, බොඩා පොඩි දූපතක ජීවත් වන්නේ. අපි හිතුවද අපේ ජීවිතයේ අයිතිය හිරුට අයිති කියලා, උණුසුමට අයිති කියලා? එහෙම නැත්නම් අපි කියනවා ආපෝ තේජෝ වායෝ පඨවි, මෙන්න මේ කියන ධර්මතාවලට අපේ අපි ඔය අයිතියක් තියෙනවායි කියලා ඔබේ හිතෙන් ඒ අයිතිය දීලා තියෙනවද? නෑ. ඒ විද්‍යාව උපදවා ගන්නේ නැතුව, ඒ යථාර්ථය මේ මොලේට ලබා දෙන්නේ නැතුව ඔබේ හිත පාලනය කරගන්න අමාරුයි. කොහොමද ඒ අයිතිය ලබා දෙනකොට ඔබේ මනසට වෙන දේ? ඔබේ මනස තුල තියෙන රළු ගති තියෙනවා නම්, ගොරෝසු ගති තියෙනවා නම් ඒ සියල්ලක්ම බුරුල් වෙනවා. පින්නතුනේ කවුරු හරි බැන්නොත් නෙමෙයි, කණින් ඇදලා ගියත් සද්ද නැතුව ඉන්න පුළුවන්. ඇයි? සත්‍යයේ පුජ්‍යලේ ආත්මයක් යයි කියා ගන්නා දෙයක් නැති තැනක මම මොකටද මේ කලබල වෙන්නේ? හදවතුලින් වෛරයක්, ක්‍රෝධයක්, මානයක්, ඊර්ෂ්‍යාවක් නැතුව වාසය කරන්න පුළුවන් ගුණයක් හට ගන්නවා. බලන්නේ ධර්මයේ හරියට වැඩීමෙන් හිත සැහැල්ලු වෙනවද නැද්ද? හිත සැහැල්ලු වෙනවා. මට මමෙක් නැති තැන මට ඉඩමක් තියෙද? ඔබේ ඉඩම ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබ ඇසිය යුතුයි. මං ඉන්න පන්සලේදී මම මේ පන්සල මතක් කරගෙන, අපේ ලොකු හාමුදුරුව මේ පන්සල මතක් කරගෙන කල්පනා කරයි. මේ ඉඩම මගේ ඉඩමේ කියලා හිතාගෙන මේ ස්ථානෙම ජීවත් වෙන කීවෙනි කෙනාද මේ පෘථුවිය පහළ වූ දවසේ ඉඳලා? ඔබ ඇත්තටම කීවෙනි කෙනාද? කෝටි වලින් කියන්න පුළුවන්? ඈ අර මහා වනර යුගයේ ඉඳලම කවුරු හරි කෙනෙක් ඉන්නේති මේ කොටස මගේ කියලා. ඒ කිසි කෙනෙකුට මගේ ඉඩම බවට පත් වුණාද ඒක? නෑ. තව අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ ඉඩම මං වගේම මට අයිති කියලා හිතාගෙන තා කොච්චර ජීවත් වේද? ඒ අයටත් ඒ අයගේ අයිතිය බවට පත් වෙනවද ඉඩම? වන්නේ නැත. එහෙනම් මගේ චින්තනය හරි වැරදි. මම මෙයාව හදන්න ඕන ධර්මානුකූලව. කොයි වගේද තමන්ගේ හිත තමන් හදාගන්නේ? එක පුතෙක් ඇති අම්මා කෙනෙක් ඒ පුතා ගැන තියෙන වැඩිපුර සෙනෙහයක්, දයාවක්, ආදරයක් තියෙනවනේ. ඒ වගේ තමන්ගේ හිත බලා ගන්න ඕන, රැක ගන්න ඕන, ආරක්ෂා කර ගන්න ඕන. හිත පාලනය කරන එක තමයි ලෝකේ තියෙන අමාරුම පාලනය. ඇත්තද බොරුද? සචිත්ත පරියෝ දපන. ඇයි? දමනේ නැති දෙයක් නිසාමයි ඒ දමනේ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරේ. තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න පුළුවන්ද බැරිද? අමාරු විනේ. සමහරලාට පාලනය ගිලිහෙන වෙලාවල් තියෙනවා. බැරි දෙයක්. ඒ වුණාට ඔබ උත්සාහ කරනවා නේද අනිත් අය පාලනය කරන්න? පුළුවන් නේද? පුතා පාලනය කරන්න, බිරිඳ පාලනය කරන්න, දරුවෝ පාලනය කරන්න, තමන්ට තමන් පාලනය නැති හිතකින් තව කෙනෙක්ව පාලනය කරන්න අපි උත්සාහ කරනවා. ඒකටත් මොකද වෙන්නේ? අසාර්ථකයි. තමන් පාලනය වූ තැනින් තමයි සියලු දෙනා පාලනය කරන්න පුළුවන් අවබෝධය ඇති කරගත් තැනින් පමණයි. සිත කියන්නේ යම් භාජනයක් වගේ දෙයක් කියලා අපි හිතමු. ඒ භාජනයට හොඳ දේද දාන්නේ, නරක දේද දාන්නේ කියන එක තමන්ගේ තීරණය. වාජනේ ඇති දේවල් තමයි ඔබට අනුභව කරන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබේ මේ අධ්‍යාත්මයේ නැමැති වාජනයට, ඔබේ අධ්‍යාත්මයක මේ සිත නැමැති වාජනයට ඔබ ගඳ ගන්න දේවල් එකතු කරනවද, සුවඳවත් දේවල් එකතු කරනවද කියලා ඔබේ වගකීම. අපි ගේට්ටුවක් හදාගෙන තියෙනවා ගෙදර ඉස්සරහයි. අඳුරන්නේ නැති අය, නරක අය, අපිට ගැළපෙන්නේ නැති අය අපි ගන්නෙ නෑ. වහලා තියෙන, ලොක් කරලා තියෙන. ඔබේ හිතටත් ඔබට ගේට්ටුවක් දාගන්න පුළුවන්. හොඳ දේවල් පමණ හිතට ඇතුල් වෙන්න ඉඩ දීලා නරක දේවල් බැහැර කරන්න පුළුවන්. ඇතුල් වෙන්න දෙන්නේ නැතුව වහලා තියන්න පුළුවන්. ඒක බුද්ධියෙන් ඥාණයෙන් ඒ ගේට්ටුව හදාගන්න. ඔබේ සාර්ථකත්වයේ පළමු අයිතිකරු ඔබයි. ඔබේ අසාර්ථකත්වයේ පළමු අයිතිකරු ඔබයි. ඔබ සතුටෙන් ජීවත් වී නම් ඒකට ප්‍රධාන හේතුව ඔබේ සාර්ථකත්වය. ඔබ දුකෙන්, කනස්සල්ලෙන්, වේදනාවෙන් ජීවත් වී නම් එහි ප්‍රධාන අයිතිකරු ඔබයි. ධර්මයේ තියෙන්නේ සැපේ පිණිස, නිවන පිණිස, සැනසීම පිණිස. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැර සැපයක් වෙන කොහෙවත් හොයාගන්න බෑ. සමහර අය කියනවනේ සල්ලි තියෙනවා නම් හරි සැපයි කියලා. එහෙනම් ඉතින් සල්ලි තියෙන අයට සැප තියෙන්න ඕන. බලන්නකො සල්ලි තියෙන අයට තියෙන ආතතිය, ප්‍රශ්න, ගැටලු, වේදනා තත්ත්වය. අපි හිතනෝ රජයේ බලය තියෙනව නම්, නිලයේ තියෙනව නම් කොහොමද කියලා. කොහොමද රජවරු විඳින වේදනාව දැන්නේ පේනවනේ? ආදදි පේනවනේ? ලොකුවට ලාභ ලබන අයට පින්නතුනේ ලොකුවට අලාභත් තියෙනවා. ඒ නිසා සමානයි සැප දුක. එහෙමද නැද්ද? ලොකු ලොකු වියදම් කරන කට්ටිය දන්නවා. ලොකුවටම හම්බ කරනවා, ලොකුවටම වියදම් කරනවා. සමහර වෙලාවට අතේ සතේනේ අල්ලපු ගෙදර ඉන්න සමියොන් මහත්තයගේ එදා වේල වැඩ කරන මිනිස්සු තරම්වත් එයාගේ ළඟ මුදලක් නැහැ. ලොකුවට පේනවා හැබැයි රෝලක් විතරයි තියෙන්නේ. එහෙමත් අය ඉන්නවා. එනිසා ජීවිතේ තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනේ ධර්මයෙන් පමණයි. කොහොමද මේ ධර්මයේ සැනසිලිදායක විදියට අපි ගන්නෙ? ධර්මයේ කියන්නේ පින්නතුනේ මහා ඖෂධාගාරයක්. ෆාමසියක් වගේ. ඖෂධ මිලියන ගාණක් තියෙනවා. අපි දැක් 84,000ක් තියෙනවා. ඒ කිසිම ඖෂධයක් එහෙම තිබුණට ඕනවට එපාවට ඒ ඖෂධ ලබා ගන්නෙ නැහැ. වෛද්‍ය අනුමැතියක් ඇතුව තමන්ගේ තියෙන අසනීප තත්ත්වයක් එක්ක ගලපල බලලා තමයි අනු ඖෂධය ලබා ගන්නෙ. ඒ වාගේම පින්නතුනේ ධර්මයේ සැනසීම පිණිස ගන්න තමන් ගොඩාක් ඥානවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන. නැත්තම් ධර්මයේ හසු වෙන්නේ නැහැ. ධර්මයේ Tamanta හානියක් නොවන විදියට අල්ල ගන්නට ඕන. සාර්ථකත්වයේ වෙනස හේතු වෙන විදියට ගන්නට ඕන. වර්ධවා වටහා ගැනීමක් කළොත් එහෙම ධර්මයේ නිසාම හානියක් වෙනවා. ඒ නිසා සර්පයේගේ අල්ලනකොට ඔළුව මුලින්ම අල්ලගත්තාම සර්පයෙන් හානියක් නැහැ. ධර්මයත් ඒ වගේ Tamanta යහපතක්ම වෙන ආකාරයට ගන්න කියනවා. ඒ යහපත අයහපත දැනගන්නේ කොතනින්ද? තමන්ගේ සිතෙන්. තමන්ට අයහපතක් වෙන ආකාරයේ දෙයක් සිද්ධ වෙනකොට ඒ අයහපත් මාර්ගයේ සංවේදීතාවය ඔබට දැනෙනවා. යහපතක් දැනෙන විට ඒ යහපත් ආකාරය පිළිබඳව ඔබේ හිතට සංවේදීතාවය දැනෙනවා. ඔබ හොඳක් කරන විට ඔබට දැනෙන්නේ යහපත. ඔබ නරකක් කරන විට ඔබට දැනෙන්නේ අයහපත. අත්තානං උපමං කත්වා තමාට තමා සංවේදීව බලන දකින වින්දනෙන් කුසලා කුසල හඳුනගන්න සංවේදීතාවෙන් කුසලා කුසල හඳුනගන්න පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂතාවයෙන් මේ කුසලා කුසල ධර්මයන් හඳුනගන්න හදවතට සංවේදී මිනිසෙක් වෙනවා. හදවතට සංවේදී මිනිස්සෙකුට මනාකොට පිහිටි පෞරුෂයක් හට ගන්නවා. දර්ශනයක් හට ගන්නවා. ජීවිතේ ප්‍රපාතයකට අගාධයකට නොවැටි ආරක්ෂා කරගැනීමේ බලය අවදිය එයා තුළ හට ගන්න පිනතුනේ. ජීවිතේ කියන්නේ රතයක් පදවනෝ වගේ තමයි. මොහොතක්වත් ඇස් දෙක පියාගන්න බෑ. එමනේ ඇස් දෙක පියාගත්තොත් මොකද වෙන්නේ? අනතුරක්. එනිසා සතිය හොඳින් දියුණු කරන්න ධර්මයේ අපිට උගන්වලා තියෙන නිසා හොඳ සිහියෙන් ජීවත් වෙන්න. පින්නතුනේ ධර්මය හඳුනාගත්තේ එදා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මොන පොත කියවලද? ඒ කාලේ පොත් තිබුණේ නැහනේ. පොත් තිබුණද? පොත් තිබුණේ. අද පොත් තියෙනවා. හොඳයි. වටිනවා. ඊට වඩා වේගවත් වෙන්න ඕන ධර්ම දැනුම. කියවීමේ හැකියාව තියෙන ඊට වඩා වේගවත් වෙන්න ඕන. හැබැයි ඒ කාලේ කියවපු එක පොතක් තිබුණා. අද කාලේ කියවන්නේ නැති. මොකක්ද දන්නවද පින්නතුනේ? ජීවිත පොත. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඒ දේශනා කරන ධර්මය ජීවිත පොතෙන් බලනවා. මගේ කොතනද තියෙන්නේ අඩුව? වැරද්ද, දෘෂ්ටිය, සංකල්පය. මගේ ගැටලුව කොතනද තියෙන්නේ කියලා බලනවා. ඒ ලිහිල් කරනවා. ඒ નિවැරදි කර ගන්නවා. ජීවිතේ ප්‍රබෝධයෙන් සතුටෙන් මේ නිවන් සෝය ජීවත්වය සිටියදී දකින්නවා. නිවන් දකින්නෝ කියලා නේ කියන්නේ. අපි නිවන් දකිමින්ද ඉන්නේ දැන්? නෑ, අපි දකින්නේ දැල් වෙන හිත, විඳින හිත නේද? ඔය විඳින හිත ඉක්මවා ගියොත් නිවන් දකින්න පුළුවන්. ඔබේ ඥානමය කුසල බලයක් හටගන්න ඕන. මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාව ඉක්මවා යන, පරයා යන, ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොවු ධර්මයේ දකින්නට. ඒකට උපකාරක ධර්ම කීපයක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්ති. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ ධර්ම අවබෝධයෙන් යුක්ත උත්තමයන් වහන්සේලා. අද පුදුම තාක්ෂණයක් නේ තියෙන අන්තර්ජාලය ඔස්සේ. දැන් මගේ දේශනා සිය ගාන, දහස් ගානක් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. YouTube එකේ ඇඹිලි පිටියේ ආනන්ද තේරෝ කියලා බැලුවොත් ඕනෑ තරම් ශ්‍රවණය කරන්න, ධර්ම කරුණු අවබෝධය කරගන්න පුළුවන්. දවසින් දවස කුඩා කුඩා දහම් කරුණ උනත් තමන්ගේ ජීවිතයට ලැබුණාම කාලයක් යනකොට ඒක මහ කන්දක්, මහ බලයක් වෙනතුනේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය හරි වැදගත්. ඔබට වෙන කෙනෙක් පිහිට නෑ ධර්මයේ හැර. ඒක තේරුණාද පින්නතුන්ට? තේරෙනවද? ආවේ තනියෙන්, යන්නේ තනියෙන්. ධර්මයේ හමුයේදී හිත හදා ගන්නවා කියන තැනදී තමන් පෞද්ගලික වන්න. ඔය ඇත්තෝ නැති වුණාම ඔය ඇත්තෝ පස්සේ අපි එන්නේත් නැහැ. අපි නැති වුණාම ඔය ඇත්තෝ අපි පස්සේ එන්නේත් නැහැ. ධර්මයේ හමුයේදී ජීවිතය පෞද්ගලිකයි. එහෙමද නැද්ද? එහෙම වෙන්න ඕන. මොකද හේතුව අපි සසර යන්නේ තනිවයි. ඒ නිසා මොන කරදර, මොන බාධක, මොන ප්‍රශ්න තිබුණත් ධනිය නිසා, යාළුවෝ නිසා, මේ මිත්‍රයෝ වටපිටාවේ ඥාති නිසා කියලා ජීවිතේ ධර්මයෙන් බැහැර නොවේ, ධර්මය හදාරන්න ඕන. මොනවද මේ අපි හොයන්නේ? සැනසීම, නිවන. සොයන්නේ හැමදාම මගේ හිතේ නිවන කොහෙද තියෙන්නේ කියලා. ඔබ විශ්වාස කරනවද ඔය හිත යට යම් තැනක පිරිමි අයගෙන රහතන් වහන්සේ නමක්, කාන්තා පිරිසගෙන රහත් මෙහෙණින් වහන්සේ නමක් තැලිලා පොඩි වෙලා සැඟවිලා යට වෙලා ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරන්නේ මේ හැම කෙනෙක්ගේම හිත යට රහතන් වහන්සේ නමක් ඉන්නවා, රහත් මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. මතු කරලා ගත්තේ නේ? මතු කරලා අරගෙන ඉන්නේ කවුද? මට අද යකා උස්සුණා. ඒ කියන්නේ උස්සලා අරගෙන තියෙන්නේ කවුද? යකා. යකා උස්සලා ගන්න පුළුවන්. මාරයා උස්සලා ගන්න පුළුවන්. අර යට වෙලා පොඩි වෙලා ඉන්න ඒ රහතන් වහන්සේ අවසල ගන්න බැරියයි. ඇයි තමන් ළඟ සැඟවිලා තියෙන මනුෂ්‍යත්වය ඔසවල ගන්න බැරියයි? ඇයි තමන් ළඟ සැඟවිලා තියෙන දේවත්වය ඔසවල ගන්න බැරියයි? සමහර අය තමන්ගේ හිතින් පෙරේතෙක් අවස ගන්නවා, යකෙක් අවස ගන්නවා, තව එක්කෙනෙක් මනුෂ්‍යත්වය අවස ගන්නවා, දේවත්වය අවස ගන්නවා, අරිහත්වය අවස ගන්නවා. කවුරුත් කිව්වේ නෑ මගේ දැන් රහතන් වහන්සේ ඇවිස්සලා තින්නේ කියලා. කිව්වේ මේ යකා ඇවිස්සලා තින්නේ කියලා. කියලා නැද්ද ජීවිතේ එක දවසක්වත් කවුරු කියලා දෙන? ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ළඟ ඉතා සමීපෙන් යකා ඉන්නවා. මාරයා ඉන්නවා. ඒ නිසා නෝ සමහර අය පච්චෙහිම කොටන්නේ මරුවා සමග වාසය කියලා. නේ මරණය හා ජීවිතය අතර දෙකක් නෑ පින්නතර. හැම විටම මරණයයි ජීවිතයයි එකට බැඳී පවතින්නේ. මේ හැම මොහොතකම මැරෙනවා. මැරෙනවද නැද්ද? හැම මොහොතකම මැරෙනවා. ගැස් ගහ පොඩ පොඩ ඉදිලා පොඩ පොඩ දිරනවා, පොඩ පොඩ ෂය වෙනවා. මරණය ජීවිතය එකට තියෙන්නේ කියලා තේරුම් ගත්තනම් එයාට ආයි මරණයක් එන්නේ නෑනේ. මරණය හැම මොහොතකම තියෙනවා. මම කියන්නම් බලන්න ඔබේ ජීවිතයේ ටයිම් ටේබල් එකක් ඇතිනේ. අපි 2030 දී හමු වෙමු. ඔබට පුළුවන් ද බැරිද මෙතන දේශනයක් කරන්න? 2030. අපි 2050 දී හමු වෙමු දේශනයක් කරන්න මේ ධර්ම සම මණ්ඩපයේට. 2050 දී හමු වෙනවද? ගොඩක් අය නැති වෙන්න පුළුවන්. හරි කමන්නේ අපි 2100 දී හමු වෙමුකෝ. නේද? අලුත් සියවසක් දකින්න. ඒ සියවස හරි දියුණු සියවසක් බවට පත් වේ. සමහර වෙලාවට අල්ලපු ගමට වැඩට ගිහිල්ලා එනවා වගේම ලෝකේ ලෝක බෝලේ එහා පැත්තේ රටකට වැඩට ගිහිල්ලා හැන්දාවට ලංකාවේ ගෙදර එන්නත් ඉඩ තියෙන මේ කාලේ වලට මිනිස්සු. නමුත් අපිට දකින්න බෑ. ඒ හේතුව ඒක එහෙම තමයි. දැන් කලකිරෙන්න දෝන. අද නම් හොඳටම කලකිරුණ බණ අහලා හරියන්නේ නැහැ. අද නම් කාලක් නෙවෙයි බෝතලයක්ම ගහන්න ඕන කියලා හිතනවාද? තිනතුනේ එවැනි දේවල් සිද්ධ කරගන්න ජීවිතේ නාස්ති කරගන්න අය, ජීවිත අවබෝධය නැති අය, හොඳ බෞද්ධයෙක් කවදාවත් වැරදි ගුරුදු තමන්ගේ ඥානය හීන කරන, තමන්ගේ ජීවිතේ අඩාල කරන එවැනි දේවල් සිද්ධ කරන්නේ නැහැ. එහෙම සිද්ධ කරන්න එපා. එහෙම සිද්ධ කළත් පමණ දැනගෙන බොහොම ජාමට බේරිලා ශරීර සෞඛ්‍ය බේරගෙන තමයි මේ මහත්තුරු ක්‍රියා කරන්න ඕන. දැන් ওই සුදු ජාතිකයොත් පිටරටවල වල ඉන්න කට්ටියත් බොනෝනේ, කානෝල වැටෙන්නේ නැහැ නේ, අනුතුරු කරගන්නේ නැහැ නේ, කෑම දිරවන්න පොඩි ෂොට් එකක් අරන් යන. ඒ කියන්නේ හාමුදුරුව පොඩි ෂොට් එකකට ඉඩ දුන්නා නේද? ඒ හැම කාර්යයකින්ම ඒ අයට අහිමි වන්නේ ඒගොල්ලන්ගේ වටිනා කියන ආත්මේ වටිනාකම. සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ උතුම් තැනක, උතුම් භාජනයක, උතුම් කරඬුවක. ඒ වගේ ඔබේ උතුම් ජීවිතය ඔබ තැන්පත් කළ යුත්තේ උතුම් ස්ථානයක, වැදගත් තැනක. manussත් පටිලාභෝ දුර්ලභෝ දුර්ලභයින manussාත්මය හැමදිස්සෙම හම්බ වෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණේ අති දුර්ලභයි. මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් අතරමං වෙලා ඔළුව විකාර කරගෙන ලෝකේ නාස්ති වෙන හැටි පේනව නේද? මේ මහ පොළොවේ දූවිල්ලෙන් හැදිච්ච මේ මහ පොළොවට මේක දෙයියෙක්, බ්‍රහ්මෙක්, මොකෙක්ක භූතයෙක් නැවකෙටද මේක? ඒ මිනිසුන්ට පිස්සු නෙමේද? පිස්සු. ඒ පිස්සුෙන් කෑ ගහ ඒකට ආගමක් කියන ලේබලයක් දාගෙන ඉන්නවා. මේ ලෝකෙට මහා විශාල හානියක් මේ ආගම. ආගම් වලින් මිනිස්සුන්ගේ මනස පිරිසිදු කරනවා වෙනුවට විනාශ කරලා තියෙනවා. ඉතාම සොඳුරු ලස්සන පොඩි කිරිකැටි බිලිඳෙක් මෙලොවට පහළ වෙනවා. එදා ඉඳලා ඊට පස්සේ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ඔළුවට දාලා මනුෂ්‍යයා කුපිත කරලා වයින් කරලා රොබෝ යන්ත්‍රයක් බවට පත් කළද නැද්ද තියෙන ලෝකේ? රොබෝ යන්ත්‍රයක් බවට පත් කළා තියෙන්නේ. කිසි විටක පින්තුනේ ඥානවන්ත සමාජය ඒ අවිද්‍යාවට හසුවන්නේ නැහැ. මේ මිනිස්සු අසරණයි. නොදකපු දෙයක් පිළිබඳව විශ්වාසයක් තබාගෙන ජීවිතේ කල් ගෙවනවා. මේ ලෝකෙ කොහෙද පින්නතුනේ කාටවත් ආගම, කාටවත් ජාතිය, කාටවත් වර්ගය, කාටවත් කුලයක්? කෝ මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ හැම දෙයකින්ම වැහුනේ සත්‍ය. ඒ හැම දෙයකින්ම වැහුනේ මනුෂ්‍යත්වය. සත්‍යයට ආගමක් නැහැ, මනුෂ්‍යත්වයට ආගමක් නැහැ. ඒ නිසා ආගමිකේ උනහම අවිද්‍යා සහගත මිත්‍යා දෘෂ්ටික ඔවුන්ට මතු කරගන්න නොහැකි වෙලා තියෙනවා ඔවුන් ළඟ තියෙන මනුෂ්‍යත්වය. පහුගිය මාසේ වැඩ හිටියේ මම ඕස්ට්‍රේලියාවේ. මාසෙකට ආසන්න කාලයක් ධර්ම දේශනා කළා. මම ඒට ගිහිල්ලා ඇහුවාම මේ මිනිසුන්ට ආගමක් තියෙනවද කියලා. 90%කටම සුද්ධන්ට ආගමක් නැහැ කිව්වා. මංගෝ මේ මිනිස්සු නාස්ති වෙච්ච පිරිසක්ද කියලා. නෑ කිව්වා, හරි හොඳයි කිව්වා, හරි ආචාරශීලී කිව්වා, හරි කරු කරනවා, හරි නීතිගරුකයි, හරි හොඳයි කියනවා. එහෙම කාටවත් කරදරයක් කිරියරයක් කරන්නේ පොඩි දෙයකට ස්තුති thank you කියනවා, පොඩි වරදක් හරි වුණොත් sorry කියනවා, එහෙම නැත්නම් ඒක නිවැරදි කරනවා. හරි සංවේදී මිනිස්සු, හරි හොඳයි කිව්වා. මං අහුවා මේ මිනිස්සු මෙච්චර හොඳ වුණේ කොහොමද කියලා. කටිට හිතා ගන්නම හරි, මං කිව්වා මේ මිනිස්සුන්ට ආගමක් නැහැනේ, ඒකයි මෙච්චර හොඳ කියලා. ආගමක් තිබ්බනම් අනිත් කෙනා දිහා වපර ඇහිම් බලනවද නැද්ද? බලනවා. එහෙම නැහැ. බෞද්ධ භික්ෂුවට ආදරේ, ශ්‍රී ලාංකිකයේ කිව්වහම කැමති. ඒකට හේතුව බුද්ධ ආගමත් එක්ක බැඳිලා. බෞද්ධ භික්ෂුවට බොහොම ආදරේ, හේතුව ඒක ආගමකට එහා ගියපු, රිලිජන් එකකට එහා ගියපු දර්ශනයක් වන නිසා. ඒක වර්ගවාදයක් ඇති කරන, දෘෂ්ටිවාදයක් ඇති කරන, සංකල්පවාදයක් ඇති කරන ධමයක් නෙමේ. අපූර්වමේ විශ්වීය ස්වභාව ධර්මය, තථාගත ධර්මයේ මතු කරන දෙයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙර වැඩ ඉන්න සමයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා මග ගමන් කරන කෙනෙක්ගෙන් ඇසුවොත් ඔබ කොහෙද ගියේ කියලා. ත්‍රිපිටක ධර්මයේ දෙනා පින්නතුනේ ඒ හැම කෙනෙක්ම ප්‍රකාශ කර තිබෙන්නේ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. හරි වැදගත් දෙයක්. මොකද්ද මේ තථාගත කියලා කියන්නේ? සංකල්ප වලින් තොර, දෘෂ්ටි වලින් තොර, මතවාද වලින් තොර, වාද ભેද වලින් තොර, ස්වභාවික සත්‍ය ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන නමක් තමයි මොකද්ද හැමෝම කියන්නේ? තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දුටුව මේ දෘෂ්ටි ජාලයක් තුල අතරමං වෙන මිනිස්යන්ට සම්මාදිට්ඨියට පත්වන්න, යහපත් දැකීම මතු කරගන්න, යහපත් දැකීම මතු කරගන්න පුළුවන්කම තිබෙන්නේ තමා තුලින් පළවෙනි දෘෂ්ටිය නැති කරන්න ඕන. මොන දෘෂ්ටියද අපිට තියෙන්නේ? මාසෝන් දිට්ඨියද? නෑ, සක්කාය දිට්ඨිය. පළවෙනි සංයෝජනේ, දහසක් දස සංයෝජන වලින් පළවෙනි සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨිය. අර මුලින් කියපු කරුණු මනාකොට හඳුනාගත්තනම් ඔබට සක්කාය දිට්ඨිය තුල තදින් ඇලෙන්න බෑ. මම මම කියලා හිතුවට මේක මම පෙන්නන්න පුළුවන් කම නෑ. බුදුරජාණන් වහන්සේ අභියසට පැමිණිනු එක්තරා ව්‍යාපාරිකයෙක්, එහෙම නැත්නම් සිටුවරේ, හරි අපූරු කතාවක් කරනවා. ස්වාමීනි, මට මෙච්චර ගවයෝ ඉන්නවා, මෙච්චර කරත්ත තියෙනවා, මෙච්චර සේවකයෝ ඉන්නවා, මෙච්චර ධනෙ තියෙනවා කියලා ඔහුගේ පුරසාරම කියනවා. කවුරුත් ආසනේ නේද? අනිත් කෙනාට වඩා මට තියෙනවායි කියලා පෙන්නන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒ අපේ අනවබෝධය නිසා යහවත්ති තියෙන ගඩොල් ගැටේ මෙහා වත්තට අරගෙන මේක මගේ කියලා හිතන එක, ඒක මානසික රෝගයක්. ඒක අපේ වෙන්නේ නැහැ. මහ පොළොවේ දේවල් හැමදාමත් තියෙන්නේ මහ පොළොවේ කොතන තිබ්බා. ඊට වඩා උතුම් දර්ශනයක් අපිට තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මට තියෙනවා, මම කරනවා ආදී වශයෙන් මම ගැන ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ආක්මණයට, ඔබ මෙතෙක් වෙලා කියපු ඒ තියෙනවයි කියපු දේවල් පිළිබඳව මම දන්නවා ඔබ හොඳ සිටුවරේ. ඒ නිසා ඔබට ඒ ධනෙ තියෙනවයි කියලා මම දන්නවා. හැබැයි මම දන්නේ නැති එක දෙයක් තියෙනවා. ඔබ මෙතෙක් වෙලා මම යයි ආමන්ත්‍රණය කළේ කාටද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම ඔබ දන්නවද? අපි හරිම සරල තැනක ඉන්නේ නේ. අනුන්ගේ ඉඩම් වල මුල් ගැල දාගෙන මේක මගේ කියලා හිතනවා. හරි බොරයක් තියෙනවනේ මේ ලංකාව, මේ ලංකාව කාගේද කියලා මේ හිතා ගන්න බරුව හරි ප්‍රශ්නයක් තියෙනවා. එක එක්කෙනා කියනවා මේක මගේ කියනවා, අර කට්ටියත් කියනවා මේක මගේ කියලා. ඊළඟට මේක මදීනවා, ඊට පස්සේ කැලියෝනේ කියනවා. ඔයගොත් ප්‍රශ්න. ඇත්තටම මේ රට කාගේද? මේ රටේ මේ ජීවත් වෙන කිසිම මිනිස්සෙකුට මේ රට අයිති නෑ. මේක මහ පොළොව. මේක ගෝත්‍රික කණ්ඩායම් කී දහහක් මේක මගේ මගේ කිය කිය මලාද මේකේ. මේ මිනිසුන් ද නැති වෙලා තියෙන ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන් මොකද්ද ඒ? මනුෂ්‍යත්වය. මිනිස්කම නැති වෙලා තියෙන මේ රට නෙමෙයි මම කියන්නේ, ඔබේ මේ ඉඩම ඔපෙන් ඔබේ නේ. මං අහන්නේ පරමාර්ථයෙන් ධර්මයෙන්. ඒක අර ආදීසී සභාවෙන් දීපු ඔප්පුවනේ තියෙන්නේ. සෝබාධමින් මේ ඊටම මගේද? නැහැ, මගේ නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද, අවිජ්ජාපච්චය සංඛාරණ. මේ අවිද්‍යාව හේතුවෙන්, අනවබෝධය හේතුවෙන් මේ රැස්වීමයි තියෙන්නේ. මේ ධර්ම තේරුම් කරගත්තොත් මේ මනුෂ්‍යත්වයේ කියන එක ඉස්සරහට අරගෙන අර ආගමික, ජාතික, වාර්ගික කියන ඒවා පිළිකුල් කොට සලකා ඒවා කුණු බාල්දිය වලට දාලා මනුෂ්‍යත්වයෙන් ජීවත් වුණොත් මේ රට මොනතරම් ලස්සන වේද නේ? මේක මතු කරගන්න උතුම් දර්ශන ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නැත්තම් හිතන්නේ ආගම් ඔක්කොම එකයි කියලා. ආගම් ඔක්කොම එක වෙන්නේ කොහොමද? ඒක මිනිස්සු මරන්න කියනවා, අතපය කපන්න කියනවා, බෙලි කපනවා, ගල් ගහලා මරලා දානවා. ඒ ආගම් පෝෂණය කරන්න අපමල් රේණුවකින් හරි උදව් දෙන හැම කෙනාම යනවා අවිචි මහා නරකයට. හේතුව මිත්‍යා දෘෂ්ටියට උදව් කළාට. ඒ ආගම් නෙවෙයි, ආගම් ලේබල් දාගත්ත ත්‍රස්තවාදී සංවිධාන කණ්ඩායම්. ලෝකේ ආගමක් පිළිගන්නට තිබෙන්නට ඌමනා කරන ප්‍රධාන සාධක ටික තියෙන්න ඕන. ඒක තමයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බෑ. එහෙම උල්ලංඝනය වෙනව නම් ඒක ආගම නෙමෙයි, ඒක ත්‍රස්තවාදයක්. බුද්ධාමෙන් එහෙම උල්ලංඝනය වෙන තැනක් තියෙනව නම් ඒකත් අපි හදා ගන්න ඕනේ. එහෙම තැනක් වෙනවද? නෑනේ. කොයිකවත් තැනක් නෑ. අපි මිනිස්සුන්ට ඇඳුමට නීති දාලා නෑ, කන බොන එකට නීති දාලා නෑ. ඈ සුරා පේනිය තහනම් කියලා කිව්වයි කියලා අල්ලලා අරගෙන ගස් බැඳලා ගල් ගහන්නේ ඈ ඒ මිනිසුන්ට වද දෙන්නේ. මේ නිදහස තුලින් විශිෂ්ට කල්ලිවාදයක් නැතුව ඥානණයෙන් පුබුදවන අපූර්ව මිනි කැටයක් අපිට ලැබිලා තියෙනවා. ඒ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ අප්‍රමාදීව මේ පිහිට ලබන්න පින්නතුනේ. අප්‍රමාදීව පිහිට ලබන්න, අප්‍රමාදීව පිහිට ලබන්න. මොකද ධර්මය පමණ ඔබට සහනය ඉතිරවන දෙයක් තව දෙයක් නැහැ. ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න, ඒ හඳුනා ගැනීමෙන් බුදුහාමුදුරන්ගේ ලස්සන දෙගුණ තෙගුණ කරලා, දහස් ගුණයක් කරලා, කෝටි වාරයක් කරලා, අනන්තයක් කරලා දකින්න පුළුවන්. ලෝකේ ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දෙන්නයි. එකම බුදුහාමුදුරු. එක්කෙනෙක් තමයි පටිම බුදුහාමුදුරු. ප්‍රතිමාවෙන් දකින්න පුළුවන් බුදුහාමුදුරු. තව බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා, අප්පටිම බුදුරජාණන් වහන්සේ. ප්‍රතිමාවක් ඇති, රූපයක් ඇති බුදුහාමුදුරන් වහන්සේ, අනිත් එක බුදු ප්‍රතිමාවක් නැති බුදුහාමුදුරන් වහන්සේ. ඒ කියන්නේ ධර්ම රත්නය. ඒකයි යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා මතක් කළේ. ඔබ ධර්මයේ දකින්න විට දකින්නේ පරමාර්ථයෙන් බුදුහාමුදුරු. එහෙනම් අපි පරමාර්ථයෙන් බුදුහාමුදුරු දකින්න ඕන. පිළිම වහන්සේගෙන් හදන බුදුහාමුදුරු ගලින් නැලලා තියෙන ඒවත් කඩලා බිඳලා බෝම්බ ගහලා විනාශ කරනවා. එහෙත් මේ අපටිම බුදුහාමුදුරු විනාශ කරන්න බෑ. ඒ නිසා ඔබ පරමාර්ථ වශයෙන් බුදුන් දකින්නවා කියන්නේ මේ ප්‍රතිමාවක් නැති බුදුහාමුදුරුව දකින්න එක. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න එක. නිර්වාණ ධර්මයන් අවබෝධ කරගන්න එක. මලාට පස්සේ නූපදිනවයි කියන දෙයට වඩා එහා දෙයක් ධර්මයේ තුල තියෙනවා. ජීවත් වෙලා සිටියදී නිවිහ නැගිල්ලේ සන්තෝෂෙන් ජීවත් වෙනවයි කියන කාරණය. ඉතින් අපේ දේශනා පිළිතුරේ අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා නිවම් මග ටීවී එහෙම නැත්නම් ශ්‍රී ලංකා බුදුබණ ආනන්ද තේරෝ කියවුවාම මගේ දේශනා තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඒවා විදේශයක අය අහලා ඔවුන් කියන දේ තමයි ඔවුන්ගේ ජීවිත සැනහෙන විදිය, ශාන්තියටපත් වෙන ආකාරය. ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඥානීය වැඩිවීමෙන්, ප්‍රඥා වැඩිවීමෙන්, ප්‍රඥා ධනෙ එකතුකරනද, ශ්‍රද්ධා ධනෙ එකතුකරන, සෘත ධනෙ එකතුකරන. ඒවා විශාල ධන සම්පත් වෙන තුනේ. ඊට පස්සේ යන ළමෙක් ගන්න ගියාම බලන්න මෙයා ළඟ මේ දෑවැද්දට නම් මෙච්චර දිනෝ ප්‍රඥා ධනෙ කොච්චර තියනවද කියලා හොයන්න ඕන. කොළු ගැටේ හොයන කොටත් කොල්ලට කාර් එකේ නම්බරේ මොකද්ද කියලා හොයන්න නැතුව පොඩ්ඩක් බලන්න මේ මිනිහට මොලේ තියනවද කියලා, ප්‍රඥා ධනෙ තියනවද කියලා. දරුවෝ උනත් ඔහේ ධන සම්පත් වලින් ඉස්සරහට දල්ලු කරන්නේ නැතුව මේ මිනිස්සයට ප්‍රඥාව ධන තියනවද, ආත්ම සංවේදී මිනිස්සෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ඒවා උදා කර ගැනීමෙන් තමයි පින්නතුනේ අපිට සමගිය, සාමය, සහජීවනය, පැවැත්ම, සතුට මේ හැම දෙයක්ම රැකගන්න හැකියාව ලැබෙන්නේ. අපි කවුරුත් ආසයි සන්තෝෂෙන් ජීවත් වෙන්න. හිත පිරිසිදු වෙන්න ඕන, ගත පිරිසිදු වෙන්න ඕන, නිවස පිරිසිදු වෙන්න ඕන, තමන්ගේ දැක්ම, තමන්ගේ විෂන් එක, අනාගතයේ තියෙන කාලසටහන ඉතාම පවිත්‍ර වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන, හදවතට සංවේදීව ජීවත් වෙන්න ඕන, අනවශ්‍ය වේදන් සියල්ල කපා හරින්න ඕන, ඵලදායි දේ පමණක් ඔබ කරන්නට ඕන, ඔබේ ජීවිතේ වැවෙන්නට ඉඩ හරින්නට ඕන. අරය තරහ වේ, මෙයා තරහ වේ කියලා එහෙම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ දර්ශනය ඍජුනම් නිවැරදිනම් ඒ මඟ තමන් ගමන් කරන්න ඕන. ඒ තුලින් තමයි උචුපටිපන්න භාවය, ന്യാයපටිපන්න භාවය අපි තුල ඇති වෙන්නේ. ඒ සංගුණ කියලා කියන්නේ මේ බුද්ධ ශ්‍රාවක වෙන හැම කෙනෙක්ම පුරුදු කළ යුතු ගුණාංග. දැන් මේ ධර්ම දේශනාව අහලා මේ ගත්ත සාරයත් එක්ක ඔබට කිසි දෙයක් කරෙහි ගැටෙන්න බෑ. මොනවා හරි ටිකක් වැරදි වැරදි කියලා ඉවර වෙලා ඔළුවේ දාගෙන හැම දෙයක්ම දිහා වැරදි වැරදි කියලා බලමින් වෛර කරමින් සිටීම බුද්ධාගම නෙමෙයි. එහුණුත් ඒක ලොකු වරදක්. අපි ගුණ ගොඩක් දිහා වැඩි වෙලා බලන් ඉන්න කැමති නෑනේ. ඒ වගේම ඔබේ හිත රිදවන ගැටලු ඇතිවර වෙන දෙයක් දිහා ඔබ බලන්න හැරිලවත් බලන්න අවශ්‍ය නෑ. ඔබ හොඳ දෙයක් දිහා බලන්න. නිල මැස්සෙකුට පුළුවන් පේරාදෙනිය මල්වත්තේ කුණු ගොඩක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. පුළුවන්ද බැරිද? නිල මැස්සෙකුට පුළුවන් පේරාදෙනිය මල්වත්තේ කුණු ගොඩක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. සමනලෙකුට පුළුවන් භූමණ්ඩල කුණු ගන්දෙත් මල් ගහක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. දැන් ඒ කුණු ගන්ද තියෙනවද දන්නේ නැහැ. ඒකෙත් හොයාගන්න පුළුවන් මල් ගහක්. දැන් ඔබ කැමති නිලමැස්සෙක් වෙන්නද සමනලෙක් වෙන්නද? ඒ නිසා මහත්යගේ කුණු ටිකක් තියෙනවා, මල් ටිකක් තියෙනවා. ඒ නිසා කුණු පැත්තේ බලන්නේ නැතුව මල් ගොඩේ වහලා ඉන්න එකයි තියෙන්නේ නෝනලා. නෝනලාගේ පොඩි පොඩි අඩුපාඩු ගන්න තියෙන අපේ නෝනගේ කට එහෙම හොඳ නැහැ. කට ඇරියොත් ඉවරයි. බිස්නස් පාඩු වෙනවා. එහෙම කල්පනා කරලා ඉවර වෙලා අර කුණු ගොඩේ වහන්න එපා. අර මල් ටිකේ බහලා තමන් ජීවිතේ ලස්සන කරගන්න ඕන. ලස්සන පැත්ත බලන්න ඕන, හොඳ පැත්ත බලන්න ඕන. බුදුහාමුදුරුව දෙතිස් කතා කියලා කිව්වේ එපයිම කියපු කුණු කොට පැත්තට යන්න එපා කිව්වා. ඊට පස්සේ දස කතා දුන්නා. බලන්න හොඳ දේවල් දිහා නේද කල්පනා කරන්න බලන්න සාකච්ඡා කරන්න. මට ඒව කියලා දෙන්න බැහැ. ඒ විගණකට තියෙනවානේ. ඒ නිසා දස කතා වල ඉන්න හොඳ පැත්ත බලාගෙන ඉන්න. ඔබ සතුටෙන්ද ඉන්නේ? එහෙමනම් ඔබ පින්වතෙක්, පින්වන්තියක්, පින්වත්නි කියලා අපි කතා කරන්නේ ඒ නිසා. පින කියන්නේ ප්‍රසාදයට, සතුටට කියන නම. හදවතේ ප්‍රසාදයට කියන නම. සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් විතරයි පින්වන්තයෙක් වෙන්නේ. පෞකාරයක් නම් එයාට ලොකු ලොකු පසුතැවෙන් තියෙනවා. ඔය සියදිවි හානි කරගන්නේ පෞකාරය. පලිගැනීම් කරන්නේ පෞකාරය. එකට එක දිරීම් කරන්නේ පෞකාරය. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වැඩි කරගන්න වැඩපිළිවෙළ වල ඇති කරගන්නේ පෞකාරය. පින්වන්තයෝ හැම දෙයක්ම නිවාගෙන බුද්ධියෙන් ඥානයෙන් උපායෙන් සම්‍යක් ප්‍රයෝගයෙන් තමන්ගේ ජීවිත ලස්සන කරගන්නව සාර්ථක කරගන්නව අනුන්ට හානියක් නොකොට අනුමුලා කරන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සාර්ථක. ලෝකේ කාටවත් බොරු කරන්න පුළුවන් එක්කෙනෙකුට බොරු කරන්න බෑ. කාටද? තමන්ගේ හිතට බොරු කරන්න බෑ. ඒ නිසා ඒක තැන තැනත් අපි බොරු කරනවා නම් ඒකේ තේරුම නෑ. ඒ නිසා හදවතට සමීපව ජීවත් වෙන්න හදවත ගොඩාක් දේ ඔබට කියා දෙවි. පින්නතුනේ ඇත්තටම ඇත්ත කුසලය සහ අකුසලය පොතකින් කියා දෙන්න ඕනේ නෑ. තමන්ගේ හිත ඒක දන්නවා. නරක දෙයක් කරනකොට ඔබේ හිත ඒකට ඉඩ දෙන එකක් නෑ. ඉඩ දුන්නේ නැති වුනහම තමන් ඒ දෙයින් වැළකී වාසය කළ යුතුයි. හොඳ දෙයක් කරන විට ප්‍රශංසා කරයි. රජුන් විසින් ලබා දෙන සම්මානයකට වඩා තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරනකොට සතුටක් නොදැනේද? එනිසා වටින්නේ රජුන් විසින් ලබා දෙන සම්මානය නොවේ තමන්ගේ හිත තමන්ව ප්‍රශංසා කිරීම. දාදු මල් පහන් පූජා කරලා දාදුන් වහන්සේලා වන්දනා කරගෙන ගෙදර ගියාම ඔබේ හිත කියයි කොල්ල බොහොම හොඳයි අද හොඳ පින්කමක් කළා කියනවද නැද්ද? කියා වෙනද නම් මේ වෙලාවට ඔබ ඉන්න තැන නෙමෙයි අද ඉන්නේ. හරිෂෝ ඒ නිසා තමන්ගේ හිත තමන්ගේට ප්‍රශංසා කරනකොට පුදුම සතුටක්. තමන්ගේ හිත පින්නතුනේ මේ ලෝකේ තියෙන ලස්සනම මල් උද්‍යානය කරගන්න. සමහර අය ඔය දුකයි ශෝකයයි වේදනාවයි කනස්සල්ලයි අයියෝ එපා වෙලා තියෙන්නේ කියලා කියන්නේ මොකද? තමන්ගේ හිත ලෝකේ තියෙන මහා ගුණකන්ද කරගෙන කාලයක් ගියාම විපාක ලැබෙනවා. ඒ නිසා සුවඳවත් දේ එකතු කරන්න, ධර්මයේ එකතු කරන්න, හොඳ දේ එකතු කරගන්න, අවදීන් සිටින්න, නුවණින් කටයුතු කරන්න. ඒ නිසා මේ ධර්මය අපිට ප්‍රථමාධාර පෙට්ටියක් වගේ ඇති උපකාරකයි. මොකද ප්‍රථමාධාර පෙට්ටිය තුවාල වුණාම නෙමෙයි ගෙනල්ලා තියන්නේ, තුවාල ඇති වෙන්න කලින්. එහෙමනම් ධර්මයක් තෝරන ප්‍රශ්නේ හටගත්තාමද නෑ පින්නතුනේ. ධර්මයේ අවශ්‍යයි ප්‍රශ්න ඇති වෙන්න කලින්. බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. කාලේ ප්‍රශ්නයක් නැහැ කියලා මට අවසරයක් ලැබිලා තිනවා. ඒ සතා විනාඩි කීපයක් අනුශාසනා කරන්නම්. ධර්මයෙන් ජීවිතය නිවාලනවා, සංසුන් කරනවා. ඒ නිසා අපි ධර්මය පිළිබඳව අවබෝධය දියුණු කර ගැනීම වඩා වැදගත්. සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නට තියෙන ප්‍රධාන බාධකය ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් සොයාගෙන තිබුණා, පිළිතුරු හොයාගෙන තිබුණේ නැහැ. ප්‍රශ්නේ හොයාගෙන තිබුණා, පිළිතුරු හොයාගෙන තිබුණේ නැහැ. ඒ කාටවත් හොයාගන්න බැරි වුණු ප්‍රශ්නෙට තමයි ලෞතර බුදුහාමුදුරු පිළිතුරු හොයාගන්නේ. මොකද මේ සියලු ප්‍රශ්නවලට මූල සාධකයේ මූල කාරණය කවරක්ද? කුමක්ද? මමත්වය. ඔබේ ගෙදර තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, ගමේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, පන්සලේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, සමාජයේ තියෙන ඕන ප්‍රශ්නයක් බලන්න, ලෝකයේ රටේ ප්‍රශ්නයක් බලන්න, මූල සාධකයේ කවරක්ද? මමත්වය. මමත්වය තුලින් තමයි හැමදේම පැන නගින්නේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මමත්වයේ මොන වගේ දෙයක්ද කියලා උපමා කරනවා. මහණනි, හරියට අර වෙල්ලෑයවල් අයිනේ තියෙන කණුවා, මේ තෙල් තියෙන හැම වෙලාව ඔය පිටේ නෙහෙම අයිනේ කණුවක් තියෙනවා. ඔය කණුවේ එක එක හරක් එක එක දවසට ගෙනල්ලා එක එක එක්කෙනා ගෙනල්ලා ගැට ගහලා හරකට කන්න කෑම සලස්සනවා. ඒකට අපි කියන්නේ ගොම් බඳින කණුව කියලා. සමහර මෝඩයෙක්ට කියන්නේ ගොම් බඳින කණුවක් කියලා කියන්නේ ඒකයි. සියලු දෙනා සතුවම තියෙන මමත්වය බුදුරජාණන් වහන්සේ උපමා කළා ගොම් බඳින කණුවක් කියලා. හරක් බඳින කණුවක් වගේ කියලා. ඇයි මේ කණුව තියෙන විට මේ කණුවේ නොයෙකුත් දේවල් ගෙනල්ලා සංකල්ප දෘෂ්ටි බඳලා දාන්න පුළුවන්. මමත්වයේ තියෙන නිසා ඔබේ මමත්වය හරි අසරණයි. මමත්වය යම් විසඳුමක් මේක ලෝකෙ සොයනවා. මේ දියුණුව කියලා මහා දෙයක් කරගෙන මොකද්ද මේ හොයන්නේ? දියුණුව හොයන්නේ, සැනසීම හොයන්නේ, සාණය හොයන්නේ. ඔබ කරන හැම දෙයක්ම කුමටද ඔබ කරන්නේ කියලා ඇසුවොත් ඔබේ පිළිතුරු කුමක්ද? සැනසීම, ජයග්‍රහණය. හැබැයි මේ ලෝකෙම මිනිස්සු දුවගෙන යන ඒ කිසිම තැනකින් හම්බ වෙන්නේ නැහැ ඒක. හැමෝම දිය නොලබා මිය යන මුවරලක් වාගේ නොසෑහීමටපත් වී සමගන්නවා. දැන් මේ රටේ බලය නෙලේ තිබුණ ගොඩාක් අය නැති වුණානේ ජනාධිපතිවරු බවන්. මං අහන්නේ සහනෙන් මේ කියන්නේ. දැන් ඉන්න අය හරි සහනෙන් සතුටින් මේ අයද හිත හදාගත්තොත් අවංකවම අවබෝධයෙන් පුළුවන් නැත්තම් අසහනේ. එංගලන්තේ මහරජුරෝ වුණත් අර බකින්හැම් මාලිගාවේ තට්ටු උඩට වෙලා ඉන්නේ වෙන්නේ මලාට පස්සේ හිත හදාගත්තේ නැති වුණා. ඒ නිසා හොඳ ගතියක් තමා තුළ ඇති කරගන්න, ඒකයි මල්වත්තක් හදාගන්න කියලා කියන්නේ. තමන්ගේ හිතේ පිරිසුදු සිතුවිලි ඇති කරගන්න කියන්නේ ඒකයි. ඔබේ කුණු කහලා දාන්න එපා. ඩස්බින් එකක් නෙමෙයිනේ අපේ මනස. අපි කුණු කහලා දාන්නේ ඩස්බින් එකට. අත්තරන් බඳුනක්. එහි මැණික් ගල් තමයි තැම්පත් කරන්න ඕන. වටිනා කියන මැණික් ගල් තමයි ඒකේ තැම්පත් කරන්න ඕන. ඒකේ කුණු දේවල් අපිරිසුදු දේවල් දාන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මිනිස්සු වුණාට ඔක්කොම මිනිස්සු නෙමෙයි, විවිධ මිනිස්සු ඉන්නවා. මිනිස්ස කියන ගුණාංගයේ මිනිස්සු ඉන්නවා. එතන ඉන්න ගොඩාක් අය එහෙමයි. 80%ක් විතරම මිනිස්ස ගුණාංගවල ඉන්නවා. ඊට වැඩිය හොඳ ගුණාංගවල ඉන්න අයත් ඉන්නවා. මිනිස්ස දේව වගේ ගුණාංගවල ඉන්න අයත් ඉන්නවා. මට හිතෙනවා එහෙම ඉන්නවා කියලා. අපි ලොකු හාමුදුරුවෝ වගේ අය මේ මිනිස්ස දේව උන්වහන්සේට සතුට වෙන්න පමණක් නෙමෙයි අන් අයගේ සතුට වෙනුවේ මුළු ජීවිතේම කැප කරපු නිසා මිනිස්ස දේව ස්වාමීන් වහන්සේලාගේ බලාපොරොත්තු උන්වහන්සේලේ ගණේට ලැබෙන හදවතින්ම එතෙන්ට එන්නෝ. මිනිස්ස බ්‍රහ්ම ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තත් එහෙමයි නේ. මිනිස්ස තිරිසන්, මිනිස්ස යක්ෂ, මිනිස්ස පෙරේත වගේ ආත්මක් තියෙනවා. ඒ නිසා චරිතය මොකද්ද කියන එකයි වැදගත්. තමන්ගේ පැවැත්ම කොයි විදිහටද ගරුක කර්මය තමන් සලසා ගන්න කියන එකයි වැදගත්. සාවධියෙන් ඉඳලා මේක ස්වභාවයකින් අපිට කියන්න බෑ. වාහනයක් පදවනවයි කියන කාරණේ ගත්තාම හැම මොහොතකම අවදියෙන් එන එන විදියට යහපත් විදියට තමන් ප්‍රභාතයට නොවැටෙන විදියට වාහනේ පදවගෙන යන එක නෙමෙයිද කරන්නේ? ඒකයි කරන්නේ. ඒ නිසා ජීවිතේට එක රාමුවක් හදලා දීලා මෙන්න මෙහෙම ජීවත් වෙන්න කියලා කියන්න බෑ. ඔබ අවදියෙන් එන එන කරුණු ඔස්සේ ඔබ සංවේදීව යහපත් විදියට තමන්ගේ ජීවිතේ හසුරවා ගන්න කුසලතාවයක් තමන්ට තියෙන්න ඕන. අභිමානයෙන් සිටින්න, ආඩම්බරයෙන් සිටින්න, හීනමානෙන් ඉන්නපා. කිසි කෙනෙක් කිසි කෙනෙකුට යටත් වෙන්න ඕනේ නැහැ. උසස් වෙන්න ඕනත් නැහැ. ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිසයා කියලා හිතන්න. ඒක අධිමානයක්ද? නෑ, ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිසයා බවට පත් වෙන්න පුළුවන් මේ අධිමානය හා හීනමානය දුරු කළොත් පමණයි. හැම තිස්සෙම අපේ හිත දැවෙන්නේ හීනමානයෙන් සහ අධිමානයෙන්. මට වඩා වටින ඔරලෝසුවක් දැක්කොත් ආ ඒ ඔරලෝසු මට වඩා වැඩි නේ කියලා යාට හීනමානයක් හටගන්නේ. ඊට වඩා අඩු එකක් දැක්කොත් ආ ඒකට වඩා මගේ හොඳයි නේ. ආ ඊළඟට වාහනේ නම්බරින් ගණන් හදන වැඩි. හරි ලෙඩක් නේ. මං අහුවා ඔය රටවල් වල ගියාම මෙහෙත් වාහනේ මිනිස්සු වනිනවද කියලා. හපුව නෑ, මෙහි මිනිස්සු වාහනේ වනින්නේ නෑ. කරත්ත ගියත් එකයි, කරත්ත නෑ මේ වෙලාවට. ත්‍රිවිලරුත් නෑනේ රටවල්. තේන්නේ වාහනේ ඉතින් මොන වාහනේ ගියත් ඒ මිනිස්සය සලකන්නේ එක විදියකට. එහෙම ඇඳුමින් පැළඳුමින් අඳුම විදියට උස් පහක් ભેදයක් නෑ මේ අපිට මේ පස්සේ තියෙන්නේ. අපි ඒවට දරු කරන එකත් වැරදි. ඒව ඔස්සේ අපි ගෞරවය බලාපොරොත්තු වෙන එකත් වැරදි. නමුත් ලංකාවේ දෝෂი තියෙනවා. හාමුදුරු වුණත් එච්චරයි. ත්‍රිවිලරකින් වැඩියාම එක විදියයි. වාහනයකින් වැඩියාම තව විදියයි. මගේ නොවුණත් අනුන්ගේ පෙජරෝ එක හරි ගියාම හරි ප්‍රශ්නයක්. පෙජරෝ එකෙන් මැත්තාම හාමුදුරු ටවුන් එකේ හරි හරි ප්‍රශ්නයක්. පයින් ගිය උදසට මුකුත් නැහැ. කවුරුත් අඳුරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ. එනිසා මේ දෙපැත්තෙම තියෙන දුර්වලතා නැති කර ගන්න ඕන. අපි එකෙන් ගෞරවය බලාපොරොත්තු වීමත් ඒ වගේ දේවල් වලට ගරු කරන එක. මොකද මිනිසුන්ගේ යකඩ ගොඩවල් දිහා බැලලා මිනිසුන්ට ගරු කරනවා කියන්නේ මොනතරම් පහත් බුද්ධියක්ද ඒක? බලන්න මේ මිනිස්යාගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඥානය, ගුණය, සීලය බලන්න කොච්චර මේ මිනිස්යා ළඟ වටිනා කියන දර්ශනයක් තියනවද කියලා පිටසම. ඒකයි වැදගත්. ඔබත් ඒ උදාර ගුණයෙන් පිළිදෙන්නට ඕන. මම පොඩි කතාවක් කියන්න. මේ කතාවත් එක්ක ධර්ම දේශනාව අවසන් වෙනවා. මේ කතාව හැම දිනාටම හරි වැදගත් දෙයක්. දේවරම් මහ විහාරයට පැමිණෙන තරුණ කුමාරයෙක් දිගටම බුදු පියාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කළා. මාස ගණනාවක් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කිරීමෙන් පසුව යම් ප්‍රශ්නයක් හටගත්තා. මොකක්ද ඒ ප්‍රශ්නේ? මෙයාට මේ කොච්චර මේ නිවන කියන්නේ මේකයි කියලා කිව්වොත් මේක තේරෙන්නේ නැහැ. දැන් අපි නයි අතෑරලමනේ දාලා තියෙනවනේ, ඒක නේ නිවන් දකින්න බෑ කියලා. එහෙම ඉන්න එපා. එහෙම හිතුවොත් ඒ බෞද්ධයෙක් නෙමෙයි. අපිට නිවන් දකින්න පුළුවන් කියන අදහසේ අපි ඉන්න ඕන. ඉතින් මේ කුමාරයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ කාලෙත් එහෙම ලේසි මුණ ගැහෙන්න බෑ. බුදුහාමුදුරු ඔහොම අවස්ථාවක් බලාගෙන ඉඳලා තමයි මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ අවසරයක් ලැබුණු වෙලාවක මුණ ගැහුණා මේ කුමාරයා. කුමාරයා මුණ ගැහිලා අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මම බොහෝම කාලයක් තිස්සේ බණ දහම් අහනවා. ඒ වුණාට මට මේ මොකද්ද කියලා, නිවන තියෙන්නේ කොහෙද කියලා මට තේරෙන්නේ නැහැ. නිවන කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මට මේ දිග බණ කිව්වම මට මේක හකුලවල තේරුම් ගන්න බෑ. මං හිතන්නේ අපේ පින්නතුන්ට ඒ ප්‍රශ්නේ තියෙනනේ. මේ සූත්‍ර අභිධර්ම නේ, ධාටුවා ටීකා ටිප්පණි ඔක්කොම ටිකෙන් හකුලවල තේරුම් ගන්න බැරි ගැටියක් තියෙනවා. දේශනයක් වුණත් ඒකට කැඩි කරලා තේරුම් ගන්න බැරි අපහසු තත්ත්වයක් තියෙනවා. මේ කුමාරයටත් ඒ ප්‍රශ්නේ තිබ්බා. කුමාරය කියනවා, ස්වාමීනි මට ওই දිග දිග බණ කියන්න නැතුව කියන්න බැරිද ස්වාමීනි? කෙටියෙන්, ඉතාම කෙටියෙන් ওই නිවන කොහෙද තියෙන්නේ කියලා. හරි ලස්සන ප්‍රශ්නයක්. ඔයි නිවන තියෙන්නේ කොහෙද කියලා ස්වාමීනි මට කියන්න පුළුවන්ද? ඉතාලම කෙටියෙන්. බුදුරජාණන් වහන්සේ මේක මග ඇරියේ නෑ. හොඳ උත්තරයක් දුන්නා. ඒ උත්තරය අහගෙන ගිහිල්ලා සති ගානක් තිස්සේ ධර්ම මනසිකාරයේදී උත්තරේ හොයාගෙන බුදුරජාණන් වහන්සේට ආවේ මාර්ගඵල ඥානය සමග. මොකද්ද උත්තරේ බුදුහාමුදුරන්ගේ? කුමාරය, යම් තැනක සතර මහා භූතයෝ නොපිහිටයිද එහි නිවන ඇත. කුමාරය, සතර මහා භූතයෝ යම් තැනක නොපිහිටයිද එහි නිවන ඇත. සාදු කිව්වා, වැන්දා ගියා. එන මුකුත් නෑ, කෙටියෙන් කියන්නේ කිව්වේ බුදුහාමුදුරු කෙටියෙන් දේශනා කළා. දැන් මට තියෙන පරිශ්‍රණය කරා. ඔය කුමාරවරුන්ට කුමාරිවරුන්ට ඔක්කොටම ඔය කතාව තමයි කියන්නේ. පුළුවන් නම් හොයාගන්න. පැහැදිලිනේ? සතර මහා භූත ධර්මයෝ නොපිහිටන තැනක් හොයාගන්න එකයි තියෙන්නේ. ඒ හොයාගන්නවත් එක්කම ඔබ ධර්මයෙන් අවදි වෙලා තියෙයි. ඒක ධම්මානුපස්සනා භාවනා ක්‍රමයෙන් නිවන් දැකීමක්. තාවකෝචලෙක් කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. බුදුහාමුදුර හරි ලස්සන උත්තරයක් දුන්නා. ඒ දවස්වල තිබුණේ ආලෝකයට විදුලි පුබුළු නෙමෙයිනේ, පහන් දැල්ලේ. ළඟ තිබුණු පහන, පහන් වැටක්ම තියෙනවා, එකක් නිවන. එතනත්තකින් ඇහුවා, මේ පහන් දැල්ල කොහෙද ගියේ? මේ පහන් දැල්ල දැන් කොහෙද පිහිටා තියෙන්නේ? අන්න එහි තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. ඔළුව තියෙන්නේ පාවිච්චි කරන්න. දුමේ තියන්න නෙමෙයි. හොඳට වැඩ ගන්න මේකේ. ගොඩක් අයක පුස් කරනවා. සොයන්න, විදර්ශනා කරන්න, පරේක්ෂණය කරන්න වෙන දෙයක් වෙයි. චූලපන්තක හාමුදුරු රහත් වෙන්න මොන වගේ භාවනාවක් කළාද හැමෝම දන්නවනේ. සිංහලෙන් කිව්වොත් පිරිසුදු වේවා නේද? නැත්තම් රජෝහරණ. ඇත්තෙන්ම ඔබ මේ රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන භාවනාව නිකන් හරි ගෙදර හරි හැංගිලා හරි දවසක් දෙකක් කරලා බලන්න උත්සාහ කළේ නැද්ද? මෙන්න උත්තරේ නෑ. ඒ කියන්නේ ඔබ ධර්මයේ හසුවට පරිශ්‍රණය කරලා බලලා නෑ. බැලට බහැල, ඇලට බහැල පීනුවේ නැහැ. ගොඩ ඉඳන් අපි තැබෑලෙන් පීනන පොත් ඉගෙන ගත්තා. ඇලට බැත්සහම කිලිල මැරෙනවා. ඒ නිසා වහාම ප්‍රායෝගික කරන්න ওই දේවල් වලින් මහා පුදුම විශ්මිත අවදීන් අපේ තුල, අපේ මොලේ, අපේ ඥානෙ ඇති කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ අවදීෙන් පින්නතුනේ අපේ ගත සිත නිවනවා. ප්‍රශ්න ගැටලු හිතට දැනෙන්නේ නැති මට්ටමට සංවර්ධනය වෙනවා. කොච්චර හොඳද තමන්ගේ හිත වද දෙන නොවන, පීඩා නොදෙන මට්ටමට තමන්ගේ හිත සංවර වෙනවයි කියලා කියන්නේ, සංසුන් වෙනවයි කියලා කියන්නේ පින්නතුනේ. ඒක මහා ආශ්චර්යයක්. ඒක තමයි බුදුහාමරගේ පිහිටයි. අත්පදීපා විහෙරද තමන්ට තමන් ආලෝකයක් වන්න. ඔබ පිටින් මේ ප්‍රයෝජනයේ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබේ අධ්‍යාත්මික මොලේ, ඔබේ පරේෂණ ඥානය විශ්වාස කරන්න. තමන්ට තමන් ආලෝකයක් වන්න උතුම් මිනිසක් බව ලැබිලා තියෙන්නේ. මේ ජීවිතේ හොඳනේ ලබනාත්ම ඉක්මනින්ම නූපදිනින මට්ටමට වැඩපිළිවෙලක් සලස්ස ගන්න කියන එක නෙමෙයි බුද්ධ ධර්ම කියන්නේ. කැමති නම් බුදු වෙන්න හරියන්න අවබෝධේ. තේරෙනවද? කැමති නම් සංසාරේ යන්න අවබෝධේ. කැමති නම් සංසාරේ නතර කරන්න අවබෝධේ. තමයි තේ. දැන් දීපංකර ප්‍රාදමූලයේද කිව්වොත් මේ එපා මේ ඔබ යන්න එපා සංවාරි දුකයි මේ මේ ඔයා මේ නිවන් දකින්නෝ කියලා කිව්වද? ඒ වගේ වෙන ඔබ යන අනේ සාදු යන්. ගිහිල්ලා ගෞතම නම් බුද්ධත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට හම් වුණාම මේ ආත්මේ මෛත්‍රී බුදුහාමුදුරුව කිව්වද මේ ආත්මේ නිවන් දකින්න මේ ඊට පස්සේ යන්න එපා කියලා. ඒක චුර ආශිර්වාද දෙන්න ඔබ මේ කාලේ මෛත්‍රී නම් බුද්ධත්වයට පත් වෙනවායි කියලා. ඉන්දියාවේ ගිහුවා නේද නෝනේ රන්නේ මගෙන් බහිද තැන එතෙන්දීනේ දුන්නේ විවර. මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා බහැපු තැන තමයි ඒ විවරණය ලබා දුන්නේ. එනිසා ඒ ධර්මයේ පිහිට ධර්මයේ ආරක්ෂාව ලබන්න අද දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. පින්තුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා. ධර්මයෙන් ජීවිත ආලෝකමත් වේවා. ධර්මයෙන් සැනසීම ලැබේවා. හැම මොහොතකම උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍ය අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. අපි වහගෙන සිටින රහතන් වහන්සේව මතු කරන්නට උතුම් සත්‍යයේ අපට දේශාවදාන අපේ ගරු කටයුතු අතිපූජනීය අතිමාදනීය අතිගෞරවනීය අවසරයි. ඇමෙරිකේ ආනන්ද ස්වාමීන් වහන්සේට අපේ සාභිමාත්‍ය පවත්වා අපගේ ප්‍රණාමය අපුදේ රසිකයෝ. ඒ වගේම ආමිරම් දේශකයන් වහන්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ රාජ්‍යයන්හි පවා සිසිත කරන්නා වූ ශාසනික ආගමික සමාජීය මෙහෙවර තරුතුරු සිසිත කරන්නට උන්වහන්සේට නිරුක් නිරෝගී චිරජීවනය ලැබේවා ලැබේවා කියා අපේ නැවතවා සාධුනාදයක් පවත්වන බුදුන්ගෙන් මාරුව හිතේ දුක් නිවා දුනි. බුදුමොමින් ගලා මිහිරිතම් අපිට ලබා දුන් අපගේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේට අස්තවස්ථාන පිරිමතර අවස්ථාවේ